අපි සම්බන්ධ නැහැ. මම ඊයේ අපි අර රාජ්‍යමෙත් දුරේ බාරගෙන එද්දී සෝ දිගටම කරලා එද්දී මගේ දේම තවුනේ නිල් පාට කොඩි කපලා මේගොල්ලෝ. එනකොටම කපලා ඉවරයි. රට අවුට් කපලා කොඩි කපලා මුළු ටවුන් සේරම ඉවර කළා. ඉතින් මම පොලිසියට ගිහිල්ලා කිව්වා රාජකාරී කරන්න කියලා. ඉතරයි. ඉතින් ඒකට තමයි මිනිහා ඔය මිනිහා වීර්යය වෙන්න බලන්නේ. ඒක තමයි අපි මේ අපි ගහන්නේ නැති එක තමයි වෙලා තියෙන්නේ.